නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. අපි මේ මොහොතේ සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල සැඟවුණු ඇලීම. ඇයි මේ කාරණාව අපි කතා කරන්නේ කියලා බැලුවොත්, ගොඩාක් ආර්ය ශ්‍රාවකවරු, භාවනා යෝගිවරු, තපස්වරු තමන් වඩන ආර්ය මාර්ගය, ඒ සම්මා මාර්ගය වඩමින් යනකොට මේ සම්මාව තුල, මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල තමන් නොදැනුවත්ව ඇලීමක් ඇති වෙනවා. එහෙම නැත්නම් බැඳීමක් ඇති වෙනවා. මේ ඇලීම බැඳීම කියන කාරණාව තුල ඒ ආර්ය ශ්‍රාවකයන් දන්නේම නැතුව නැවත සසර ගාමි වෙනවා. එහෙම නැත්නම් නැවත ඉපදීමට තමන් තුලින්ම හේතුවක් අදා ගන්නවා. එනම් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන භාග්‍යතුන් වහන්සේගේ නිර්වාණ මාර්ගයේ ගමන් කරන මේ ආර්යවරුන්ට වැරදෙන තැනක් මේක. සෝතාපන්න වෙච්ච කෙනා තමන් මේ සංසාර දුකෙන් එතර වෙන්නේ අත්ත්වනි භවයෙන් නේද? නතේ භවං අට්ඨමං ආදියන්තිනම් එයා අනිවාර්යයෙන්ම හත්වතාවක් ඉපදෙනවා කියන එක නේද? එහෙනම් අත්වතාවක් ඉපදෙන්න එයා තුල තියෙන මුලාවන් මොනවාද? එයාට වැරදෙන තැන් මොනවාද? අත්වතාවක් ඉපදෙන්න තරම් එයාට අදාගන්න බැරි වෙච්ච නොතේරිච්ච අඩුපාඩු මොනවාද කියලා බැලුවාම අනන්ත අප්‍රමාණ ඒ වගේ අඩුපාඩු දුර්වලකම් තියෙනවා. ඒකෙන් එකක් තමයි මේ සාකච්ඡා කරන්නේ, ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල සැඟවිච්ච ඇලීම. අපි මේ ලෝකේ හැමතැනම මේ දකින්නේ මොනවද කියලා ඇහුවාම අපට පේන්නේ වර්ණ විතරනේ. සුදු පාට, කොළ පාට, නිල් පාට, තැඹිලි පාට, කා පාට කියන මේ වර්ණ හැරුණාම ඇසට දකින්න පුළුවන්ද මේ නාම රූප? කිසිම දෙයක් දකින්න බෑ. රූපයක් දකින්න පුළුවන් වෙන්නේ අපේ සිතට පමණයි. භාණ්ඩයක් වටිනාකමක් දකින්න පුළුවන් වෙන්නේ අපේ සිතට පමණයි. ඇසට පේන්නේ සම්පූර්ණ වර්ණ ධර්මතාව විතරයි. එහෙනම් අපේ දිවට දැනෙන්නේ කොමක්ද කියලා බැලුවාම අසුවල් ව්‍යංජනේ, අසුවල් ආහාරය, අසුවල් කැවිලි, අසුවල් පළතුරු කියන එක සිත දන්නේ නැහැ. ඒක දන්නේ තමන්ගේ සම්පූර්ණ ඒ දැනුම. එහෙම නැත්නම් තමන්ගේ තුල තියෙන මතකයන් තමයි ඒක අඳුනගන්නේ. එහෙනම් දිව දන්නේ කොමක්ද කියලා හෙව්වාම දිව දන්නේ සම්පූර්ණ රස විතරයි. ලුණු රස අඳුරනවා, ඇඹුල් රස, තිත්ත රස, කාට රස, මිරිස් රස කියන මේ රස වර්ග විතරයි නේද හඳුනන්නේ. රස වර්ග 6ක් තියෙනවා. මේ රස වර්ගව 6ක් හඳුනාම මේ දිව කොමක්වත් අඳුරන්නේ නැහැ. හැබැයි අසුවල් ව්‍යංජනේ රසයි, අසුවල් පළතුර රසයි, අසුවල් කැවිලි රසයි කියලා කියනවා නම් මේ හැම එකක්ම අපේ තැම්පතු වල මතකයන් එක්ක සම්බන්ධ එකක් නෙමෙයිද? දැනුමට සීමා වෙච්ච පණිවිඩයක් නෙමෙයිද? සිතත් එක්ක කරන ගනුදෙනුවක් නෙමෙයිද? එහෙනම් දිවේ ගනුදෙනුව කුමක්ද? සිතේ ගනුදෙනුව කුමක්ද? ඇසේ ගනුදෙනුව කුමක්ද? කනේ ගනුදෙනුව කුමක්ද කියලාවත් දන්නේ නැත්නම් අපේ ආර්ය ජීවිතය මොනතරම් පැටලිලිසහගත වෙලාද? මොනතරම් අඩුපාඩු වලින් යුක්තද? මෙන්න මේ අඩුපාඩුව හදා ගන්නට ඕනේ. අද ගොඩාක් අය සෝතාපන්න මාර්ගයට වැටිලා ඵලයට පත් වෙන්න බැරුව අනන්ත අප්‍රමාණ සසරේ දුක් විඳිනවා. සෝතාපන්න වෙච්ච ආර්ය ශ්‍රාවකවරු අනේක වාරයක් දුක් විඳිනවා. හේතුව සකෘදාගාමි මාර්ගයට පත් වෙන්න විදියක් නැහැ. හේතුව සෝතාපන්න භාවයේ තුලම ඒගොල්ලෝ මුලා වෙච්ච, බැඳිච්ච, ඇලිච්ච තැන් අනන්තයි, අප්‍රමාණයි. එහෙනම් අපේ ඇස් වලින් අපි දකින මේ සෑම දෙයක් තුලම තියෙන්නේ වර්ණ ධර්මතාවයක් විතරයි. මේ රූපය කියලා කියන්නේ ඒක සිතට සම්බන්ධ කාරණාවක්. ඒ වටිනාකම කියලා කියන්නේ ඒක සිතට සම්බන්ධ කාරණාවක්. මේක වෙන්වෙන් වශයෙන් දකින්න දක්ෂ වෙන්නට ඕනේ. එහෙනම් අපි දකින සෑම රූපයක් තුලම, ඒ දකින සෑම වර්ණයක් තුලම, ඒ ස්පර්ශ කරන සෑම සංස්කාරයක් තුලම පවතින්නේ මුලාවක් නෙමෙයිද, බැඳීමක් නෙමෙයිද? සමහර ආර්ය ශ්‍රාවකවරු ඉන්නවා හැම දෙයක්ම හේතුඵල ධාමයක් වශයෙන් දකිනවා. මේක සම්මාදිට්ඨිය තමයි. හැබැයි මේ සම්මාදිට්ඨිය තුලින් එයාට අත්තතාවක් ඉපදෙන්න සිද්ධ වෙනවා. මෙන්න මේ අඩුව එයා දැක්කේ නැහැ. හේතුවක් නිසා ඵලයක් අට ගන්නවා, ඵලේ නිසා හේතුවක් අට ගන්නවා. මම බැන්නා ඒක හේතුවක් ඒ නිසා මට බැනුම් ඇෙනවා ඒක ඵලයක් ඒ බැනුම් ඇෙන නිසා වෛරයක් ඇති වෙනවා ඒ වෛරය දැන් හේතුව උනේ නැද්ද එහෙනම් හේතුවට ඵලයකුත් ඵලයට හේතුවකුත් නිර්මාණය වෙනවා මෙන්න මේ ධර්මතාවයේ යම්කිසි කෙනෙක් දකිනවා නම් එයා සෝතාපන්න ශ්‍රාවකෙන් අදයි නතේ බවං අට්ටමං ආදියන්තිනං ඒ ආර්ය ශ්‍රාවකයන් නැවත හත්වතාවක් ඉපදෙනවා ඒ කියන්නේ හත්වතාවක් මේ භවයේ උප්පත්තිය එහෙම නැත්තම් දුක යට උරුමයි නේද මොකද්ද මේ සෝතාපන්න ඵලය තුලින් ඇතිවෙච්ච දුර්වලකම කියලා බැලුවාම ඒ දකින ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල යාට බැඳීමක් ඇති වෙලා ඇලීමක් ඇති වෙලා එයා දකින ඒ හේතුඵල ධහමට එයා බැඳිලා හැම දෙයක්ම හේතුඵල ධාමෙන් දැකලා යා සන්තෝෂ වෙනා තෘප්තිමත් මත්වයටපත් වෙනවා ඒ තෘප්තිමත් භාවයේ තුලින් එයා සසරට ඇලිලා එහෙනම් ධර්මයේ පව අත්තරින්නට ඕනේ රාහත් බෝධියටපත් වුණාම මේ සංස්කාර හැම දෙයකින්ම නිදහස් වෙන්නට ඕනේ එක සිතවිල්ලකින්වත් මේ නාම රූප වලට බැඳීමක් ඇති වෙන්න බෑ නැවත උත්පත්තියට හේතුවක් නිර්මාණය වෙන්න බෑ එහෙනම් හැම දෙයක්ම අත්හරින්නට ඕනේ නම් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලත් අපට ඉපදීමක් නේද නිර්මාණය වෙලා තියෙන්නේ හැම දෙයක්ම සම්මාදිටියෙන් දකින්නට ඕනේ හැම දෙයක් තුළම තියෙන ඉපදීම නිරෝධ කරන්නට ඕනේ අනාර්ය දේ ආර්ය කරන්න ඕනේ කියන මේ ධර්මතාවය තුළින් හැලීමක් ඇති වුණාම බැඳීමක් ඇති වුණාම ඒ දකින හැම සම්මාදිටියක් තුළම පවතින හේතුඵල ධාම දැකලා එයා සන්තෝෂ වෙනවා නම් ඒක තුළින් තෘප්තිමත් වෙනවා නම් සෑහීමටපත් වෙනවා නම් අන්න එතනම එයා මේ සංසාරයට නැවත බැඳිලා ඉවරයි ආර්ය අෂ්ටාංගික මාර්ගය තමයි ඒකායන මාර්ගය. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලින් තමයි අපේ සම්පූර්ණ වැඩනිමා වෙන්නේ. හැබැයි සෝතාපන්න වුණාට පස්සේ නැවත භව ගණනක් අපට ඉපදෙන්න තියෙනවා නම් අපේ රාහත් බෝධියට එනම් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල තවත්මත් තිබිලා නේද? භව දෙකක් භව තුනක් භව හතරක් භව හතක් කියලා භව ගණනාවක් ඉපදෙන්න මේ තුල යම්කිසි පැවැත්මක් තිබිලා නේද ඒ පැවැත්ම නිරෝධ කළොත් ඒ පැවැත්මේ තියෙන අඩුපාඩු හදාගත්තොත් තමයි සෝතාපන්න ආර්ය ශ්‍රාවකයා ඒ ලබාපු මිනිසත් භවෙම භව හතක් යන්නේ නැතුව රාහත් බෝධියෙන් පිරිනිවන් පාන්නේ හොඳම උපමාව අපගේ ආනන්ද තෙරුන් වහන්සේ උන්වහන්සේ සෝතාපන්න ආර්ය ශ්‍රාවකයන් උන්වහන්සේ තේරුම් ගත්තා කුමක්ද මන් දකින ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල තියෙන බැඳීම හැලීම කියලා දැනගත්තාම තථාගතයන් වහන්සේට තමන් බැඳිලා හැලිලා මේ මාර්ගයට බැඳිලා හැලිලා තමන් කටපාඩමේ මතකේ රඳවගෙන තියෙන මේ 84 දාටම බැඳිලා හැලිලා මෙන්න මෙතන තමයි තමන් ඉරවෙච්ච තැන මෙතන තමයි මම භවගාමි වෙලා තියෙන්නේ මේ හේතුව නිසා අත්වතාවක් මට ඉපදෙන්න සිද්ධ වෙනවා මෙන්න මේ අඩුව ඒ උත්තමයා දැනගත්තා ආනන්ද තෙරුන් වහන්සේ දැනගත්තා භාග්‍යතුන් වහන්සේ ජීවමානව වැඩවාසය කරන කාලය පුරාවටම මේ ප්‍රශ්නේ තිබුණා මේ සෑම ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළම ධර්මයට හනුව මට බැඳීමක් තිබුණා ඇලීමක් තිබුණා ඒ නිසා තමයි මට සකෘදාගාමි අනාගාමි හරියත් වෙන්න බැරි වුණේ මේ හඩුව හදාගත්තා නම් ඒ කාන්ත වශයෙන්ම වැඩ ඉවරයි කියලා තේරුම් ගත්තා භාග්‍යතුන් වහන්සේගේ බැඳීම කඩන්න දෙයක් නැහැ පිරිනිවන් පාලා මොනතරම් මේ ධර්මස්කන්ධ මම මතකේ තියාගෙන හිටියත් වැඩක් නැහැ මම නැවත ඉපදෙනවා නම් ඒ ධර්මය අනිත් අයට නිවීමේ පණිවිඩයක් උනාට තමන්ට නිවීමේ පණිවිඩයක් වෙලා නැහැ නේද භාග්‍යතුන් වහන්සේගෙන් ආගෙන මතක තියාගන්නට 84 දාම දේශනා කරනකොට අනන්ත අප්‍රමාණ ශ්‍රාවකයෝ රාහත් බෝධියට පත් වෙලා තමන් මේ සසරෙන් එතර වෙනවා. හැබැයි ඒ දේශනා කරන මම තාම සසරෙන් එතර වෙලා නැහැ. ඒ අයට ඒක සද්ධර්මයක් රාහත් වෙච්ච නිසා මට සද්ධර්මයක් නෙමෙයි මම තාම රාහත් වෙලා නැහැ. එහෙනම් මම කියන ධර්මය මට සද්ධර්මයක් වෙලා නැත්නම් ඒක අනිත් අයට සද්ධර්මයක් නම් ඒකේ තමන්ට ඇති ඵලය මොකද්ද? මෙන්න මේ අඩුව තමයි ආනන්ද තෙරුන් වහන්සේ තුල තිබුණේ ඒ අඩුව තේරුම් ගත්තා ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල තමන්ගේ හැලීම බැඳීම තේරුම් ගත්තා ඒ උත්තමයා එක නිවැරදි කළා අන්න බලන්න නැවත භවයකට ගියේ නැහැ නතේ බවං අටමං ආදියන්ති අත්වෙනි භව අටවෙනි භවයක් නැත්තේ කියලා කිව්වා නිසා හත්වෙනි භවය දක්වා අනිවාර්යයෙන්ම යනවායි කියලා දේශනා කළේ නැහැ නේද එහෙනම් වැරදිච්ච තැන නිවැරදි කළේ නැත්නම් තමයි අත්වතාවක් ඉපදෙන්නේ. නිවැරදි කරන්න පුළුවන්, ඒ භවෙම පිරිනිවන් පාන්න පුළුවන්. ඒ නිසා උන්වහන්සේ වැරද්ද හදාගෙන ඒ ලබාවු මිනිසත් භවෙම රාතන් වහන්සේ බවට පත් වුණා. අපේ ජීවිතවල අනන්ත අප්‍රමාණ අපි වඩන ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ මේ ඇලීම නැද්ද, බැඳීම නැද්ද? සහෝදර සංගයය එක්ක අපි ජීවත් වෙන්නට ඕනේ කොහමද? අල්ලන් නැතුව, බැඳෙන් නැතුව, ගැටෙන් නැතුව නේද? එනකොට ප්‍රීතියක් දැනෙනවා. ඇයි ආගන්තුක සංගය අපට හම්බ වුණා? ආගන්තුක සහෝදර ස්වාමීන් වහන්සේ නමක් ඇසුරට හම්බ වුණා, කල්යාණ මිත්‍රයෙක් හම්බ වුණායි කියලා අපි බැඳෙනවා. උන්වහන්සේ වෙන් වෙනකොට අපි ගැටෙනවා. ඇයි ඒ කම්පාව දරා ගන්න බෑ? ඒ වෙන්වීම අපට දුකක් ඇති වෙලා. එහෙනම් මෙතන සම්මා කම්මන්තයක් නෙමෙයි තිබිලා තියෙන්නේ, සම්මා කම්මන්තය තුළ සැඟවිච්ච මිත්‍යා කම්මන්තයක් තිබිලා. දන්නේම නැතුව හැලීමක් තිබිලා, බැඳීමක් තිබිලා. ඒ නිසා නේද වෙන්වීමේ දුක දැනෙන්නේ, ඒ කම්පාව සිතට දැනෙන්නේ. එහෙනම් ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ සැඟවිච්ච බැඳීමක් තිබිලා, සම්මා කම්මන්තය තුළ, සම්මා වායාමයේ තුළ, සම්මා සතිය තුළ මිත්‍යා සතියස් මිත්‍යා කම්මන්තයන් මිත්‍යා වායාමයක් තිබිලා මේ හඩුව තියෙන තාක්කල් නැවත ඉපදෙනවා. අපගේ ආර්ය අෂ්ටාංගික මාර්ගය නිර්වෘල් ආර්ය අෂ්ටාංගික මාර්ගයක් නෙමෙයි. අපි නොදැනුවත්වම අවුල් ආර්ය අෂ්ටාංගික මාර්ගයක් තමයි අපි තුල තිබිලා තියෙන්නේ. එහෙනම් අපට හැෙන සෑම වචනයක් තුළින්ම අපි යම්කිසි දෙයක් ආගත්තාම, අනේ මේ සද්ධර්මය මට ඇවුනා, මේ පණිවිඩය හරියටම හරියි කියලා මම ප්‍රත්‍යක්ෂ කරගත්තා වාගේ ප්‍රීතියටපත් වෙනවා, සන්තෝෂයටපත් වෙනවා. හැබැයි ඒ අයච්ච ධර්මයේ තුල ඒ කමඨාන නිවැරදි නම්, ඒ සද්ධර්මයේ ඒකාන්ත වශයෙන්ම සත්‍ය ධර්මයක් නම්, ඒක නිවීමේ පණිවිඩයක් නම්, මම නිවුන්නේ නෑ නේද? එහෙනම් මම ඒ ධර්මයට බැඳුනා, ඒ ධර්මයට ඇලුනා. හැබැයි ඒ ධර්මයේ මම වැඩ ටික කරගත්තේ නැහැ. ඒ ධර්මයේ මම නිමාවටපත් උනේ නැහැ. මගේ කෙලෙස් ටික නිරෝධ කරගත්තේ නැහැ. එහෙනම් ඒ ඇයිච්ච සම්මා සෝතය තුලින් අපි වඩලා තියෙන මිත්‍යා සෝතයක් නේද? ඒ ධර්මයේ තුලින් වැඩ නිමා කරගත්තේ නැහැ. අලුතෙන් බැඳීමක් ඇදුවා, අලුතෙන් හැලීමක් ඇදුවා, නැවත පැවත්මක් නිර්මාණය කරගත්තා. බලන්න අපි හැයිච්ච, අපි ආගත්ත සම්මා සෝතය තුල සැඟවිච්ච බැඳීමක් තිබුණා, සැඟවිච්ච හැලීමක් තිබුණා. ඒකම නේද නැවත ඉපදීමට හේතුව උනේ. සෑම මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළම මේ කියන අඩුව තියෙනවා. ගොඩාක් ආර්ය ශ්‍රාවකයෝ නොදැනුවත් මේ කියන අකුසලයේ නඩත්තු කරනවා. මේ කියන සම්මාවට අමතරව මිත්‍යාව තමන් තුළ ප්‍රගුණ කරනවා. දන්නේම නැතුව ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළින් කෙලෙස් හැදෙනවා, උත්පත්තිය පැවැත්මක් නිර්මාණය වෙනවා. ඒ පැවැත්ම තුළ තමනුත් නඩත්තු වෙනවා. ඇයි මේ අඩුපාඩු තේරුම් ගන්න නැත්තේ? මිනිසත් භවය කියන්නේ දුර්ලභ ගණේ අවස්ථාවක් නම්, හැම සංසාරේ හැම තැනම අපි ඉපදුනා නම්, මව්වරු කෝටි ගණන් අපට ඉපදිලා අපට මව්වරු වෙලා කිරි දුන්නා නම්, පියවරු කෝටි ගණන් අපට පියවරු වෙලා ඉපදිලා යුතුයකම් වාක්‍යම් කළා නම්, අම්බ කරලා කණ්ඩ බොණ්ඩ දීලා පුත්‍රකමේ වගකීම් ඉෂ්ට කළා නම්, මේ ලෝකේ හැම කෙනාම අපට දරුව වෙලා ඉපදිලා ඒගොල්ලෝ අපගෙන් යුතුයකම් ලැබුවා නම්, ඥාතියෝ නොවෙච්ච කෙනෙක් නැත්තම්, සහෝදරයෝ නොවෙච්ච කෙනෙක් නැත්තම්, මේ ඕකේ මුණ නොහෙච්ච කෙනෙකුත් නැත්තම්, හැම කෙනාම මුණ ගැහිලා හැම කෙනාම ඇසුරු කරලා නම්, මේ ලෝකේ අපට හමු වීමත් වෙන්වීමත් කම්පාවක් ඇති වෙන්න බෑ නේද? හැම දෙයක් තුළින්ම බැඳීමක් ඇති වෙලා, හැම දෙයක් තුළින්ම හැලීමක් ඇති වෙලා, ඇයි මේ දුර්වලකම් තාම තේරෙන්නේ නැත්තේ අපට? මේ ලබාවු මිනිසත් භවයේ අපට ලැබිච්ච උත්තරීතර අවස්ථාවක් නම් මේක. මේ මිනිසත් භවයේ දුර්ලභ ගණේ අවස්ථාවක් නම් මේක. ඇයි හමු වෙනකොට අපි මේ අඩුව හදාගන්නේ නැත්තේ? වෙන් වෙනකොටත් අඩුව හදාගන්නේ නැත්තේ ඇයි? හැම හමු වීමක් තුළින්ම වෙන්වීමක් තියෙන බව අපි තේරුම් ගන්නට ඕනේ. වෙන් වෙන්න පුළුවන් කමක් නැහැ හම්බෙන්නේ නැත්තම්. අත්තරින්න පුළුවන් කමක් නැහැ අල්ලන්නේ නැත්තම්. එහෙනම් යමෙක් යමෙකුගෙන් වෙන් වෙන්නේ ඒ යමෙකුට යමෙක් හම්බ වෙච්ච නිසා, බැඳිච්ච නිසා නේද? එහෙනම් මේ ලෝකේ යමෙක් අපට අම්බ වෙනවා නම් යම් සම්බන්ධයක් ගොඩනගෙනවා නම් ඒ හැම තැනම අපි තේරුම් ගන්නට ඕනේ මේ වැඳීම කවදරි දවසක අත්තරින්න සිද්ධ වෙනවා මේ හමුවීම කවදරි දවසක අවසන් වෙන්නේ වෙන්වීමෙන් කවදාවත් එන්ුන් නැත්නම් අපේ මරණය අපව වෙන් කරන්නේ නැද්ද දෙන්නෙක් එකට මැරෙන අවස්ථා අනන්තයි අප්‍රමාණයි කියලා අපි හිතුවට දෙන්නෙක් එකට මැරෙන අවස්ථා කවදාවත් සිද්ධ වෙන්නේ නැහැ එක චිත්තසනයකින් හරි එක වෙනස් වෙනවා අනතුරු වල එක පාරටම පොකුරු ගණන් මැරුණායි කියලා අපි කිව්වට පොකුරු ගණන් මැරුණට චිත්ත වීති තප්පර වලින් ගත්තාම එක තප්පර වලින් එක සනේ වලින් ගත්තාම ඒක අනන්ත අප්‍රමාණ වෙනස් වෙනස්ලා තමයි මැරිලා තියෙන්නේ ඔක්කොම එකක් සනේකින් මැරිලා නැහැ නේද එහෙනම් මේ ලෝකයේ දෙන්නෙකුට එකට මැරෙන්න බැරි නම් අනිවාර්යයෙන්ම එක චිත්තසනේකින් හරි ඒ මරණය වෙන්වීමක් ඇති වෙනවා නම් ඒ ඉඩසක් ඇති වෙනවා නම් මේ ලෝකයේ ඒකාන්ත වශයෙන්ම හමුවීම් සියල්ලම වෙන් වෙනවාමයි මරණය ඒ හමුවීම වෙන් කරනවාමයි ඇයි මේ යථාර්ථය මේ පරම සත්‍ය අපි දකින්නේ නැත්තේ හැම ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළින්ම අපි හැලීමක් ඇති කරනවා බැඳීමක් ඇති කරනවා දකින්න හැම දෙයක් තුළින්ම මේ හැලීම ඇති වෙලා බැඳීම ඇති වෙලා ඒ හැයෙන හැම සබ්දයක් තුළින්ම ඒ සම්මා සෝතේ තුළ හැලීමක් බැඳීමක් ඇති වෙලා සෑම රසයක් තුළින්ම හැලීමක් බැඳීමක් ඇති වෙලා අපේ ක්‍රියාකලාපය තුළ හැලීමක් බැඳීමක් ඇති වෙලා සමහර සංඝයා ඉන්නවා සහෝදර සංඝයාට තේ හදනකොට බැඳිලා ඇලිලා ආගන්තුක සත්කාරයක් වශයෙන් නෙමෙයි කරන්නේ මගේම කෙනෙන් හිතවත් කෙනෙන් සහෝදර කෙනෙක් කියන හැඟීමෙන් ඇඟීමෙන් කරනවා නම් එයා ඒ මානකමට වඩා එකක් නඩත්තු කරනවා නේද කවදරි දවසක මාර්ගඵලයකින් අපි වෙන් වෙනවා නම් අවබෝධයෙන් වෙන් වෙනවා නම් ගුණධර්ම වලින් වෙන් වෙනවා නම් මරණය ඒකාන්ත වශයෙන් අපිව වෙන් කරනවා නම් අපි මොකටද මේ වගේ බැඳීමක් නඩත්තු කරන්නේ කවදරි වෙන් වෙනවා කියලා දැන දැන මොකටද මේ ඇලීම අපි නඩත්තු කරන්නේ ඇයි මේ දේවල් තේරුම් අරගෙන හැලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව ජීවත් වෙන්න අපේ සිත අපි උරු කරගන්නේ නැත්තේ හැම තැනම අපේ අදුපාඩු දුර්වලකම් ආර්ය ශ්‍රැයික මාර්ගේ ඒකායන මාර්ගේ නම් ඒකාන්ත වශයෙන්ම පිරිනිවන් පාන ධර්මේ නම් ඒ ධර්මයේ තුල පවා පැවැත්මක් නිර්මාණය කරනවා නම් ඒ ආර්ය ශ්‍රැයික මාර්ගයේ තුල පවා නැවත ඉපදීමක් අපි නිර්මාණය කරගෙන හැලීම බැඳීමක් නඩත්තු කරනවා නම් අපි මොනතරම් දුර්වලද මොනතරම් පුතුජනද අපි වඩන සෑම ගුණයක් තුළම නොදැනුවත්වම පැවැත්මක් නිර්මාණය වෙනවා නම් දැන් අපට කාලයේ පැමිණියා ඒ වගේ වැරදිච්ච තැන් සියුම් තැන් හරිගස්සන්න ඒ අඩුපාඩු නිවැරදි කරගෙන අපේ රාත් බෝධිය ලං කරන්න නිරෝධ සමාපත්තිය මේ භවයේ පත්වෙනට ඕනේ අපි හැමෝම පිරිනිවන් පාන්නට ඕනේ කියන මානසිකත්වයෙන් අදන්නට ඕනේ තථාගතයන් වහන්සේත් කවදරි දවසක අපි අත්හරින්නට ඕනේ හේතුව අපි පිරිනිවන් පානකොට බුදුහාඳුර අල්ලාගෙන හිටියාම පිරිනිවන් පාන්න පුළුවන්ද බුදුහාඳුරන්ට බැඳුනාම ඇලුනාම අපි කොහොමද රාත් වෙන්නේ අනාගාමි ඵලයෙන් මේක නවතිනවා නේද සේනාසනේ අල්ලා ගත්තාම සහෝදර සංගය අල්ලා ගත්තාම අපි රකින්න සීලය අල්ලා ගත්තාම අපි තුල පවතින ගුණධර්ම අල්ලා ගත්තාම ඥාතියෝ මිත්‍රයෝ දෙමව්පියෝ අල්ලා ගත්තාම අපිට මාර්ගඵලයකින් එයාට යන්න බෑ හත්වතාවක් ඉපදෙන්න සිද්ධ වෙනවා හේතුව අපි නඩත්තු කරන මේ හැලීම බැඳීම මේකම අපිට නැවත නැවත ජාති ජරා භව නිර්මාණය කරනවා අපි නැවත නැවත සසරගාමි වෙනවා එනා මේ දුර්වලකම් නිවැරදි කරන්නට ඕනේ අම්මා තාත්තා අත්තරපු නැති කෙනේ මේ ලෝකේ රාත් වෙලා නැහැ දරුවෝ අත්තරපු නැති කෙනේ රාත් වෙලා නැහැ මේ ලෝකේ දේපොළ ධනෙ සම්පත් අත්තරපු නැති කෙනේ මේ ලෝකේ රාත් වෙලා නැහැ එනා රාත් වෙච්ච 80 මහ ශ්‍රාවකයන්ගේ චරිත කතා ටික නැවත කියව ගන්න 28 තථාගතයන් වහන්සේලාගේ චරිත ටික නැවත කියවලා බලන්න ඒකත් එක්ක තමන්ගේ චරිතය සංසන්දනය කරලා බලන්න අම්මා දවසකට එක වතාවක්වත් නැවත නැවත මතකේ මතු වෙලා සී වෙනවා නම් තාත්තා නැවත නැවත දවසට එකවතාවක් සී වෙනවා නම් දරුවෝ මතක් වෙනකොට කිරි එරෙනවා නම් ඥාතියෝ මතක් වෙනකොට සෙනෙහසේ වෙවුලනවා නම් අතුරෝ මතක් වෙනකොට වෛරයෙන් අපේ කය දඟලනවා නම් මස්පිඩු දඟලනවා නම් මේ කියන්නේ අපි හැමතැනම ඇලිලා හැමතැනම බැඳිලා එක්කෝ සෙනෙහසට බැඳිලා ඇලිලා නැත්තම් වෛරයට පලිගැනීමට ඇලිලා බැඳිලා වස්තුවට ඇලිලා බැඳිලා ඒ කියන්නේ අසෝමා ශ්‍රාවකයන්ගේ ඒ රාත්‍ත්‍ය අනන්ත අප්‍රමාණ අසංකේය රාතන් වහන්සේලාගේ චරිතයට අපි ළඟින්වත් යන්නේ. අපි තාම ඉන්නේ භවගාමි පැවැත්ම උරුම කරගත් පුතුජන ස්වභාවයක් අපි තුල තියෙන්නේ. මේ හැම දෙයක්ම තේරුම් ගන්නට ඕනේ. අපිට මේ සසර දුකයි නම් ලබාවු මිනිසත් භවයේ රාත්‍රලා පිරිනිවන් පෑම නම් අපගේ එකම අරමුණ ප්‍රාර්ථනාව ඒකනම් අපේ එකම අදිස්ථානය ඒකාන්ත වශයෙන්ම හැම දෙයක්ම අත්හැරෙන්නට ඕනේ. හැම දෙයක් තුළින් අපි නිදහස් වෙන්නට ඕනේ. එහෙනම් මේ මොහොතේ ඉඳලා අපි ඇලිලා තියෙන්නේ මොනකටද? සේනාසනයට ඒක මනසෙන් අත්හැරිමු. අපි බැඳිලා ඉන්නේ සහෝදර සංඝයාටද? ඒ ඇලීමෙන් බැඳීමෙන් මනසෙන් නිදහසෙමු. අපි බැඳිලා ඉන්නේ දෙමව්පියන්ටද? ඒ බැඳීමෙන් ඇලීමෙන් නිදහසෙමු. අපි බැඳිලා ඉන්නේ අපි තුල තියෙන ගුණධර්ම වලට? ඒ බැඳීමෙන් ඇලීමෙන් නිදහසෙමු. අපි බැඳිලා ඉන්නේ ඥාතීන්ට, මිත්‍රයන්ට, ගමට ඒ ඉන්න සියලුම බඩුමුට්ටු වලට, ඒ ඉඩම් කඩම් ගෙවල් දොරවල් වලට නම්, අපි එකතු කරපු අම්බ කරපු සප සම්පත් වලට නම්, ඒ සෑම ඇලීමෙන් බැඳීමෙන් නිදහසෙමු. අපේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල තියෙන කඩතොළු ටික නිවැරදි කරගනිමු. අපි වඩන ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ පවතින දෝෂ ටික නිර්දෝෂ කරගනිමු. අපේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ අපි වඩන කමඨාංග වල තියෙන අඩුපාඩු ටික නිවැරදි කරගනිමු. දැන්වත් මේ අඩුපාඩු ටික අදාගෙන මේ ඉතුරු වෙලා තියෙන ආවිස කාලය තුළ ඒකාන්ත වශයෙන්ම මම රාත් වෙනවාමයි, පිරිනිවන් පානවාමයි, මේ කියන සියලුම හැලින් ගැටේ නවත්තලා මම ගෞතම තථාගතයන් වහන්සේගේ ශාසනේ සංසාර දුකෙන් එතර වෙනවාමයි කියලා නියතමානිව අවංකව මේ අඩුපාඩු හදාගන්න. කෝප පිඟන් වලට බැඳිලා, සහෝදර සංඝයාට බැඳිලා, දෙමව්පියන්ට බැඳිලා, සිවුරු වලට බැඳිලා, මේ තරම් ගුණධර්ම වලට සීලයට බැඳිලා, ඥාතීන්ට, මිත්‍රයන්ට, ගමට, වෙලට, පොලට බැඳිලා, මේ තරම් බැඳීමෙන් ඉන්න කෙනේ සෝතාපන්න වෙන්නේ කොහමද? සෝතාපන්න වුණා නම් එයා කොහමද රාහත් වෙන්නේ? භව හතක් වෙනකම් ඉපද ඉපද දුක් වෙනවා. ඒකාන්ත වශයෙන්ම එයාට පැවත්මක් තියෙනවා ඉපදෙන්න. අපි වඩන ಗುಣධර්ම තුළින් හැලීමක් ගැටීමක් නිර්මාණය වෙලා නම් ඒවා નિවරදි කරගන්නට ඕනේ. අපි වඩන ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ ඉපදීමක් පැවැත්මක් නිර්මාණය වෙනවා නම් ඒ හැලීම් ගැටීම් නැවත නැවත පරිස්සා කරලා નિවරදි කරගන්නට ඕනේ. හැම තැනම පැවැත්මක් නිර්මාණය කරන නිසා නේද තාම රාත්තුන් නැත්තේ? දාස් ගණන් සංඝයාද කමඨාන් වඩනවා. ඇයි රාතන් වහන්සේලා මේ තරම් ගණන් කරන්න තරම් පුංචි ප්‍රමාණයක් ඉන්නේ? මේකේන අඩුපාඩු තමයි අපි වඩන ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ දෝෂ, අපේ කමඨාංග වල දෝෂ, අපි වඩන භාවනා තුළ දෝෂ. හැම තැනම පැවැත්මක් නිර්මාණය වෙනවා. දන්නේම නැතුව අපි පැවැත්මක් හදනවා, හැලීමක් හදනවා, බැඳීමක් හදනවා, ගැටීමක් හදනවා. ඒ හැම දෝෂයක්ම නිර්දෝෂ කරනකම් සෝතාපන්න සකෘදාගාමි අනාගාමි විතරයි ශාසනයේ පවතින්නේ. ඇයි මේ දෝෂ නිර්දෝෂ වෙලා මේ කෙලෙස් වලින් නිරෝධ වෙනකම්, ඒ නිරෝධ සමාපත්තිය පත් වෙනකන් රාතන් වහන්සේලා හැම තැනම දකින්න ලැබෙන්නේ බොහොම ස්වල්පයි. කලාතුරකින් තමයි නමක් දෙනමක් අපට මුණ ගැහෙන්නේ. එහෙනම් මේ ශාසනයේ හැම තැනම රාතන් වහන්සේලාගෙන් බබලෙන්න නම් රාතන් වහන්සේලා දාස් ගණන් ලක්ෂ ගණන් බී වෙලා මේ ශාසනය රාතන් වහන්සේලාගෙන් පිරීලා ඉතිරිලා යන්න නම් අපි වඩන ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ තියෙන දෝෂ නිර්දෝෂ කරන්නට ඕනේ. අපි වඩන සතර සටිපට්ඨානය තුළ දෝෂ නිර්දෝෂ කරන්නට ඕනේ. අපේ කමඨාන් තුළ නොදැනුවත්ව මේ නඩත්තු කරන පැවැත්ම, අපි නොදැනුවත්ම අපේ ගුණධර්ම වලට දීලා තියෙන වටිනාකම්, අපේ සීලයට, අපේ ප්‍රතිපත්ති වලට අපි දීලා තියෙන වටිනාකම්, ඒවත් නිසා අපි තුළ තියෙන බැඳීම ඇලීම, ඒ නිසා අපි තුළ තියෙන ගැටීම, මෙන්න මේකේන ඒ කෙලෙස් ටික නිරෝධ කරන්නට ඕනේ. මේ දුර්වලකම් අදා ගන්නට ඕනේ. මේ අඩුපාඩුකම් ඔක්කොම නිවැරදි කරන්නට ඕනේ. එහෙම කරන්න පුළුවන් නම් අන්න ඒකේන රාතන් වහන්සේ වෙන කොහෙවත් නෙමෙයි, මේ බණහාන මමත් රාතන් වහන්සේ තමන් මේක හදුවාට පස්සේ මේ කමඨාන වඩන අපි හැමෝම රාතන් වහන්සේලා, මේ ගුණධර්ම වඩන අපි හැමෝම රාතන් වහන්සේලා. එහෙනම් රාතන් වහන්සේලා හොයලා මේ සංසාරේ ඇවිදින්න යන්න එපා. රාතෙක්ගෙන් කමඨාන් ගන්න හැම තැනම ඇවිදලා මාන්සෙන්න එපා. ඇයි තමන්ට රාතෙක් වෙන්න පුළුවන්කම තියෙද්දි දෝෂ නිර්දෝෂ කරලා අඩුපාඩු හදාගෙන ඒ හොයන ඒ දුර්ලභ ගණේ රාතන් වහන්සේ තමම බවට පත් වෙන්න පුළුවන්කම තියෙද්දි මොකටද හතේ තියාගෙන හැමතැනම හොයන්නේ? මොකටද තමම එතනට පත් වෙන්න පුළුවන්කම තියෙද්දි තවත් කෙනෙක් මුණ ගැහෙන්න කල්පනා කරන්නේ, වෙහෙසෙන්නේ, හොයලා හොයලා මාන්සි වෙන්නේ? එහෙනම් හදේ ඉඳලා මම හොයන රාතන් වහන්සේ වෙන කවුරුත් නෙමෙයි. ඒ උත්තමයා මමමයි. ඒ නිරෝධ සමාපත්තියට පත්වෙච්ච ඒ තනන් වහන්සේ වෙන කොයිවත් නෙමෙයි ඉන්නේ. මේ මමමයි ඒ තනන් වහන්සේ. මමමයි ඒ නිරෝධ සමාපත්තියට පත්වෙච්ච සිතවිල්ලකින්වත් කෙලෙස් නැති රාතන් වහන්සේ කියන ඒ මානසිකත්වයේ මේ කමඨාන් වඩන්න අපි වඩන භාවනා තුළ පැවැත්මක් තියෙනවා. ඒ භාවනා තුළ මාර්ගඵල බලාපොරොත්තු වෙනවනම් අන්න බලාපොරොත්තුෙන් කමඨාන් වඩිනකොට ඒ ලෝභය නෙමෙයිද වඩන්නේ. බලාපොරොත්තු ඇති තැන තියෙන්නේ ලෝභය. ලෝභය ඇති තැන තියෙන්නේ පැවැත්ම. ජාති ජරා භව හදමින් කමඨාන් වඩන ඒ කිසිම කෙනෙක් රාතෙන් නැහැ. හැම කෙනාම සසර ගාමි නැවත නැවත ඉපදෙනවා. භාවනා වඩන්නේ සසරෙන් එතර වෙන්න නම් ඒක වඩන්න වඩන්න කෙලෙස් නිරෝධ වෙනකොට ඒක ඉබේ සිද්ධ වෙනවා. සෝවාන් වෙන්න භාවනා වඩන්න එපා. සකුර්දාගාමි වෙන්න කමඨාන් වඩන්න එපා. අනාගාමි වෙන්න ගුණ වඩන්න එපා. රාත්‍රෙන්න ප්‍රතිපත්ති වඩන්න එපා. හේතුව ඒ සෑම කමඨානා භාවනාවා ගුණය ප්‍රතිපත්තිය තුළින්ම අපේක බලාපොරොත්තුවක් තියෙනවා. හැම බලාපොරොත්තුවක් තුළම ලෝභයක් තියෙනවා. මේ හැම ලෝභයක් තුළම කෑදරකමක්, ලෙංගතුකමක්, ඇලීමක්, ගැටීමක්, පැවත්මක් තියෙනවා. මේකෙන කෙලස් ටික මදිද? නැවත ඉපදිලා ජාති ජරා භව වලට ඉමිකම් කියන්න. මේ කෙලස් ටික මදිද? නැවත නැවත ඉපදිලා සංසාර දුක ඉමි කරගන්න. එහෙනම් මේ දුර්වලකම් නිවැරදි කරන්නට ඕනේ. මේ අඩුපාඩු අදා ගන්නට ඕනේ. තථාගතයන් වහන්සේගේ ශාසනය පැවත්ම 2500 ඉවරයි. දැන් අපි 2600ට පත් වුණා කියලා කියන්නේ නොපවතින කාලයේ 100ක් ඇවිල්ලා ඒ ශාසනය පිරිනිවන් පාන්න දෙන්නපා. රාතන් වහන්සේලාගෙන් නැවත මේක බබලවන්න හැම තැනම රාතන් වහන්සේලා ඉර්ධියෙන් වඩින්නට ඕනේ. හැම තැනම ප්‍රත්‍යක්ෂ ඥානයෙන් රාතන් වහන්සේලා ධර්මයේ දේශනා කරන්නට ඕනේ. මේ ලෝක සත්‍යාටම සසර දුකෙන් එතර වෙන්න මේ ශ්‍රී සද්ධර්මය නැවත මතු කරලා දේශනා කරන්නට ඕනේ. ඒ රාතන් වහන්සේලා ඉර්ධියෙන් වඩි, ඒ රාතන් වහන්සේලා පොළොව මතු කරගෙන උඩට මතු වෙයි. උන්වහන්සේලා වනයෙන් කොණ්ඩරවුල් වවාගෙන සමාජයට පැමිණලා මේක දේශනා කරයි කියලා අර එක එක රූප සටහන් වලින් දැක්කා වාගේ, චිත්‍ර කතා වලින් අපි කියවුවා වාගේ, ඒ එක එක සිනමා සම්දර්ශන වලින් පෙන්නනා වාගේ මනක්කල්පිත ලෝක අදාගෙන ඉන්න එපා. රාතන් වහන්සේලා හිරදීන් වඩින්න නම් තමන් ඉසලා රාත්‍රෙන් දෙපාය. රාතන් වහන්සේලා සෙනසුණු වලින්, සේනාසන වලින්, වනගත වලින් එළියට එන්න නම් ඒ එළියට එන රාතන් වහන්සේලා මම වෙන්න එපාය. මම වඩන්න නැත්නම් අනිත් අයත් වඩන්න නැතු හැමෝම බලාපොරොත්තු වෙනවා නම් අද ලෝකයේ කෝටි 800ක් ජනගහනේ ඉන්නවා. දැන් ඊටත් වඩා වෙන්න පුළුවන්. හැමෝම ඉතනවා ලක්ෂයක් උඩින් වඩි, ලක්ෂයක් වතුරෙන් වඩි, ලක්ෂයක් වණියෙන් එළියට වඩි කියලා. හැබැයි කෝටි 800ම මේම හිතුවාම දැන් අපිට මැටි වලින් අඹණ්ඩ වෙන්නේ නැද්ද රාතන් වංශේලා? එහෙම නැත්නම් මේක අර චිත්‍රපටවල හදනවා වාගේ මේක මෘදුකාංග වලින් රාතන් වංශේලා හදන්න වෙන්නේ නැද්ද? එහෙනම් හැමෝම රාතන් වංශේලා වඩි වඩි කිව්වාම එක නමක්වත් වඩින්නේ නැහැ. එහෙනම් ඒ වඩින රාතන් වංශේ මම වෙමි, ඒ රාත්‍රණිය මම වෙමි කියලා මේ කමඨාන් ටික වැඩුවාම අපේ කෙලස් ටික නිරෝධ කළාම ඒකේන ಗುಣධර්ම අපි තුලින් මතු කරලා ගත්තාම අන්න වඩින්න දෙයාවක් නැහැ. ඒ රාතන් වහන්සේ මමමයි. මේ වඩින්නේ රාතන් වහන්සේ ගේ ඇතුලෙන් එළියට වඩිනවා, වනයෙන් එළියට වඩිනවා, සේනාසනයෙන් වඩිනවා, කන්ද මුදුනේන් වඩිනවා, මෙන්න අර වඩිනවා වඩිනවා කියලා කියපෝ. හැම දිසාවෙම වඩිනවා, ඉර්ධියනොත් වඩිනවා, පාගමනිනොත් වඩිනවා. හැම තැනම ප්‍රත්‍යක්ෂ ධර්මයේ දේශනා කරනු ලබනවා. දැන් කියන ඒ ලක්ෂ 25 දක්වා වැඩි වෙලා, ඒක ලක්ෂ 50,000 දක්වා වැඩි වෙලා, ඒ ලක්ෂය කෝටිය දක්වා වැඩි වෙලා මේ හැම තැනින්ම නිර්මාණය වෙන්නේ ඒ කියන කෙලස් වලින් ඉන්න පුතුජන අයම වඩලා රාහත් වුණොත් මිසක් පුතුජනයා කවදාවත් රාහත් වෙන්නේ නැහැ. ಗುಣධර්ම වඩන්නේ වඩි වඩි කියලා කිව්වාම කවදරි දවසක වඩි වඩිනවා කියන හදාස වඩි කවදාවත් පුද්ගලයේ සත්‍යයක් වඩින්නේ නැහැ. හේතුව අදාසක් පමණයි පවතින්නේ. වඩින්න වඩන කෙනෙක් මේ ලෝකේ නැත්තම් වඩින කෙනෙක් කවදාවත් එන්නේ නැහැ. ඒක සීනයක් විතරයි. එහෙනම් අපේ ජීවිතවල රාතන් වහන්සේලා මේ තරම් දුර්ලභ වෙලා ඉන්නේ අපි මේ දුර්ලකන් නිවැරදි කරන්නේ නැහැ, අපේ අඩුපාඩු හදාගන්නේ නැහැ. සතර සටිපට්ඨානයේ රාදවල් දෙකේ වඩනවා. ඒ හැම දෙයක් තුළම සෝවාන් ඵලය බලාපොරොත්තු වෙනවා. ඇයි සෝවාන් ඵලය විතර බලාපොරොත්තු වෙන්නේ? සෝවාන් ඵලයට කෑදරකම නිසා නෙමෙයිද, ලෝභය නිසා නෙමෙයිද? කෙලෙස්ය බලාපොරොත්තුෙන් ಗುಣ වැඩුවාම ඒ ගුණය කෙලෙස්යක් වෙන බව තාම තේරෙන්නේ නැද්ද? බත්කන අපට මේකවත් තේරෙන්නේ නැත්නම් අපි අර සත්තු වාගේ තිරිසන් වාගේ කල්පනාවක් නැති උම්මතකයෝ නේද? එහෙනම් බත් කනවා නම් අපිත් මිනිස්සු කියලා අපට තේරෙනවා නම් අපි මේ වඩන මේ සෑම ගුණයක් තුළින්ම ඵලයක් බලාපොරොත්තු වෙනවා නම් ඵලයක් තුළ ලෝභයක් වඩලා තියෙන්නේ ලෝභය නිසා නැවත ඉපදෙනවා කියන මේ පුංචි අඩුවවත් අපට තේරෙන්න එපාය. එහෙනම් මේ හැම ලෝභයක් තුළින්ම අපි වඩන්නේ සෝතාපන්න ඵලය. එක මෑණියෝ කෙනෙක් සෝතාපන්න වෙන්න අනන්ත අප්‍රමාණ මාංශ වෙනවා වේසෙනවා. මම මේ මෑණියන්ගෙන් බගෑපත් එල්ලා සිටියා. අනේ පින්වත් මෑණියනි, රාත් වෙන්න ක්‍රමේ මම දන්නවා. මේ ලබහපු මිනිසක් භවයේ පැය 24 රාත් වෙන්න පුළුවන් අඩුපාඩු හතක් තියෙනවා. ඒ අඩුපාඩු හත අතම හදාගන්න. එතකොට ඒ කියන සෝවාන් මාර්ගය, සෝවාන් ඵලය, සකෘදාගාමි මාර්ගය, සකෘදාගාමි ඵලය, අනාගාමි මාර්ගය, අනාගාමි ඵලය, රාත් මාර්ගය කියන මේ සේරම ටික වඩා ගන්න පුළුවන්. රාත් ඵලයට මං කමටාන් දෙන්නේ නැහැ. හේතුව දෙන්න කමටානක් නැහැ. රාත් මාර්ගයට වැටිච්ච සියලුම දෙනා ඒකාන්ත වශයෙන්ම මේ භවයේ අවසාන උස්ම හෙලන්නේ පිරිනවම් පාන්නේ රාත් ඵලයටපත් වෙලා. හේතුව රාත් මාර්ගයට පස්සේ ඉපදෙන්න ඕනේ රාත් ඵලයෙන්. රාතන් වහන්සේ නමක් නැවත ඉපදෙන්නේ නැහැ. එහෙනම් අනිවාර්යයෙන්ම රාත් මාර්ගයේ ඉන්න කෙනා ඒකාන්ත වශයෙන්ම ඵලයෙන් පිරිනිවන් පානවා. ඒ නිසා අඩුපාඩු හතක් තියෙනවා. ඒ අඩුපාඩු හත හදාගෙන රාත් වෙන්න හදන්න කෙනකොට අනේ බෑනේ, පුංචි ළමයිනේ ඉන්නේ, මේ කට්ටිය උසමාත් කරන්න එපාය, මේ කට්ටියට අධ්‍යාපනය දෙන්න එපාය, මේ දේපළ බෙදලා දීලා මේ ගොල්ලෝ සංසාරයට නැවත ඒ කට්ටියගේ ජීවිත ගොඩනගලා යවන්න එපාය. මාත්‍යාට තාම රාගේ තියෙනවා. මම රාත් වුණොත්, මම සසුන් ගත වුණොත් මාත්‍යා අසරණ වෙයි. මටත් රාගේ තියෙනවා. අපට තාම පිරිමි ළමයෙක් නැහැ. දරුවේ කදා ගන්න අදහසකුත් තියෙනවා. එහෙනම් රාගේ නැසලා බැරි වෙයි නේද? මේ කතන්දර ටික හයනකොට මට සංසාරෙම කලකිරුණා. මේ වගේ උම්මත්තකයෝ මේ ලෝකේ ඉන්නවද? මේගොල්ල සමාජෙනෙම ඉන්නෝනේ. මේගොල්ල මානසික රෝහලේ දඟල් දාලා ගැටගාලා තියෙන්නෝනේ. මේ තරම් සසර දුකයි කියලා තේරිලා තමා මේ කසාද බැඳලා දරුවෝ හදාගෙන ඒ කට්ටියගේ අනාගතේ වෙනුව රෑදවල් දෙකේ මේ ලේ වගුරුවාගෙන දුක් විඳින මේ මාංශය තේරෙන්නේ නැතුව දරුවටත් ඒ ජීවිතේම නිර්මාණය කරනවා නම්, දරුවටත් ඒ වගේ ජීවිතයක් හදලා දෙනවා නම්, ඒ තමන් රෑවැටිච්ච වලේ දරුවෝ දවල් වට්ටවනවා නම්, මේ උම්මත්තක ස්වභාවය හදන්න, මේ උම්මත්තක මානසිකත්වය හදන්න මේ ලෝකේ බේත් නැ නේද? මේ වගේ ලෙඩ රෝවල් ගත කරන්න තාම රෝවල් අදලත් නැ නේද? එහෙනම් මේ වගේ මානසිකත්වයෙන් කමටාන් වැඩෙනකොට කොහොමද කමටාන වැඩෙන්නේ? මේ කට්ටිය වඩන්නේ කෙලස් නේද? එහෙනම් බැරි වෙලාවත් තමන් රාත් වෙයි කියලා බයට, තමන්ගේ රාගේ නැති වෙයි කියන බයට දරුවේ කදන්න බලාපොරොත්තු තියෙනවා, තවත් කම්සප ලබන්න බලාපොරොත්තු තියෙනවා, තවත් සසරට යන්න බලාපොරොත්තු තියෙනවා, තවත් දරුවෝ ගැන අනාගත ගැන බලාපොරොත්තු තියෙනවා. මේ තරම් ලොරි 25ක විතර කෙලස් මේ සිතේ ගබඩා කරලා තියාගෙන සෝතාපන්න ඵලයේ හිල්ලුවාම එයාට පොළොව පලාගෙන අපායට යන්න පොටක් පෑදෙනවා මිසක් සෝතාපන්න ඵලයේ පවා එයාට මේ ලෝකේ මිනිසක් භවයක් ලැබෙන්නේ නැහැ. ඇයි මේ තරම් කෙලස් ගොඩගාගෙන තිබුණාම එයාට ලැබෙන්නේ പ്രേත ලෝකයකින් ඉපදෙන්න, එහෙම නැත්නම් භූත ලෝකයේ තිරිසන් ලෝකයේ ඉපදෙන්න. එහෙනම් මේක වෙන්න පුළුවන් අපේ මානසිකත්වයේ වර්තමානයේ. එනා මේවා නිවැරදි කරගනිමු. දරුවෝ ඉපදිලා ඉන්නේ රාත් වෙන්න, ඒ කට්ටියට රාත් බෝධියට අදාළ දේවල් අපි පූජා කරමු. හැම දෙයක්ම අපේ කුසලයට නම් ලැබුණේ, ඒ ලැබිච්ච හැම දෙයක්ම අකුසලයේදී ඒවා හයිමි වෙනවා නම් ඒවා වෙන දේවල් වෙච්ච දේවෙන් අපි ඒවා නඩත්තු කරන්න අවශ්‍ය නැහැ, ඒවා පාලනය කරන්න අවශ්‍ය නැහැ, ඒවා මොකවත් මට අයිති නැහැ, ඒවා අයිති මගේ කර්මයට. කර්මයට සුදුසු දේ කර්මය කරයි. මම ඒකේ අයිතිකාරය නෙමෙයි නම් මොකටද මං ඒවා නඩත්තු කරන්න දඟලන්නේ? අපි වඩන සෑම කමඨාණ තුළ භාවනාව තුළ බලාපොරොත්තු තියෙනවා. හැම කමඨාණ තුළම ක්ලේශයක් නඩත්තු වෙනවා, ඇලීමක් ගැටීමක් බැඳීමක් නඩත්තු වෙනවා. මෙන්න මේ දුර්වලකම් ඇදුවොත් අපි හැමෝම රාතන් වහන්සේලා ආයි ශාසනය බබලවන්න කවුරුත් එන්න ඕනේ නැහැ. අපි තම තමා වඩල ප්‍රත්‍යක්ෂ කරන ටික දේශනා කළාම ඇති මේ කෝටි 800ම දුකෙන් එතර වෙනවා. තථාගතයන් වහන්සේගේ සම්බුද්ධ ශාසනය නැවත බබලෙනවා. ආසදියා බලනකොට වලාකුළු පේන්නේ නැහැ. රාතන් වහන්සේලා එයාටත් ගමන් කරනවා, මෙයාටත් ගමන් කරනවා. මිනිස්සු සාදුකාර දීගෙන සමනානංච දසනං සමනියෝ දැකීම මොනතරම් වාසනාවක්ද කියලා පින් අනුමෝදන් කරගන්න නැද්ද? හැම තැනම ප්‍රත්‍යක්ෂ ධර්මයක් දේශනා කරන ලබනකොට මිනිස්සු දුක නිවාගෙන ඉන්න තැන්වලම රාත් වෙලා පිරිනිවන් පාන්න සුදුසුකම් ලබන්නේ නැද්ද? අපේ දුර්වලකම් මෙච්චර තියෙද්දි තාම අපි බලාපොරොත්තු වෙන්නේ මාර්ගඵලයක් නම්, තාම බලාපොරොත්තු වෙන්නේ ප්‍රඥාවක් නම්, තාම අනිත්‍ය නිවන් අදහස් කරනවා, අනිත්‍ය නිවන් අපි අනන්ත අප්‍රමාණ ධර්ම දේශනා කරනවා, අර ඉතිහාස ගුරුවරු වාගේ සෑම දෙයක්ම කටපාඩම් කරගෙන කොළවල කටුසටහන් ගාගෙන අනිත්‍යයට නිවන් ධර්මයේ කියනවා. හැබැයි ඒ කොළයේ තියෙන ධර්මයේ මම වැඩුවද කියලා එක සැරයක් කණ්ණාඩිය බලා තමන්ගෙන් ආන්න අවශ්‍යයි. අනිත්‍යයට සූත්‍ර කටපාඩම් කරගෙන ගිහිල්ලා දේශනා කරනවා, ඒ සූත්‍රයේ දේශනා කරපු ධර්මය මම වැඩුවද කියලා එක වතාවක් කණ්ණාඩිය බලලා ආන්න අවශ්‍යයි. තමන් තුළ නියතමානිකම නැහැ, අවංකකම නැහැ. මම වඩපු නැති එකක් අනිත් අයට කියන්න මට තියෙන අයිතිය මොකද්ද? මම නිවිච්ච නැති එකක් අනිත් අයගේ නිවීමට කීමෙන් අනිත් අයත් මුලා වෙන්නේ නැද්ද? මට නිවීමක් නැත්නම් ඒ කියන බණවලින් මට රාත් වෙන්න බැරි නම්, ඒ කියන කමඨාන් වලින් මට සෝවන් වෙන්න බැරි නම්, තවත් කෙනෙක් සෝවන් වෙන්නේ කොහමද? තවත් කෙනෙක් රාත් වෙන්නේ කොහමද? ඇයි මමත් අසරණ වෙලා තවත් කෙනෙක් අසරණ වෙන්නේ? මට නිවෙන්න බැරි එකක් මම මොකටද අනිත් අයට දේශනා කරන්නේ? මට සෝවන් වෙන්න බැරි එකක් ඇයි මම අනිත් අයට කමඨාණක් වශයෙන් දෙන්නේ? ඇයි මේ දුර්වලකම් අපි අදන්නේ නැත්තේ? මට රාත් වෙන්න බැරි එකක් දුන්නාම අනිත් කෙනා රාත් වෙන්නේ නැහැ. මට සෝවාන් වෙන්න බැරි එකක් දුන්නාම තවත් කෙනෙක් සෝවාන් වෙන්නේ නැහැ. එහෙනම් මමත් අනාර්ය මාර්ගේ යනවා. මම සෝවාන් වෙන්නේ නැහැ. තවත් කෙනෙකුට සෝවාන් වෙන්න දෙන්නේ නැහැ. මම රාත් වෙන්නේ නැහැ. මට රාත් වෙන්න බැරි එක දුන්නාම තවත් කෙනෙකුත් රාත් වෙන්නේ නැහැ. එහෙනම් ශාසනය විනාශ කරන වැඩපිළිවෙලක් නෙමෙයිද කරන්නේ? මාර්ගඵලලාභින් නැති මානසිකත්වයක් නෙමෙයිද මේ නිර්මාණය කරන්නේ? ගෞතම බුද්ධ ශාසනයේ මාර්ගඵලලාභීන් නැති ශාසනය බවට පත්කරන්න නේද මේ වෑයම් කරන්නේ? ඇයි මට මාර්ගඵලයකට පත් වෙන්න බැරි නම්? ඒක මම කමඨාණක් වශයෙන් දේශනා කළාම, ඒක මාර්ගයක් වශයෙන් දේශනා කළාම, මට නිවෙන්න බැරි සූත්‍රයක් මම හරියට උපුටාගෙන දේශනා කළාම අනිත් අය මාර්ගඵල වලට පත් වෙන්නේ නැත්නම්, අනිත් අය නිවෙන්නේ නැත්නම් මාර්ගඵලලාභීන් නැති නිවිච්ච කට්ටිය නැති ශාසනයක් වශයෙන් මේක පත් වෙනවා. මාර්ගඵල නැති සත්‍ය ධර්මයේ නැති ශාසනයක් බවට මේක නිර්මාණය වෙනවා. ඒ කියන්නේ 2500 ඉවරයි, තව 2500ක් තියෙනවා මේක කාසාව කන්ටක වෙනකන් යනකන් අපේ වැඩපිළිවෙල නිසා. මේක 2650 වෙනකොටම මේ ශාසනයේ පිරිනිවන් පානවා. ශාසනය ඉවරටම ඉවරයි. හේතුව මම නිවිච්ච නැති එකක් කිව්වාම ශාසනය ඉවර වෙන්නේ නැතුව තියෙයිද? මට සෝවාන් වෙන්න බැරි එකක් දේශනා කළාම සෝවාන් වෙන්න බැරි වෙච්ච එකක් දුන්න නිසා ශාසනය ඉවර වෙන්නේ නැතුව තියෙයිද? මට අනාගාමි වෙන්න බැරි වෙච්ච එකක් දේශනා කළාම ශාසනය ඉවර වෙන්නේ නැතුව තියෙයිද? මගේ ಗುಣ වැඩෙන්නේ නැති එකක් තවත් කෙනෙකුගේ ಗುಣ වඩන පිණිස දේශනා කළාම ශාසනයේ පිරිනිවන් නිවන් පාන්න නැතුව තියෙයිද? එහෙනම් මේ කරන්නේ ශාසනයට අකටයුත්තක්. මේ කරන්නේ ශාසනයට විනාශයක්. එහෙනම් ඉසෙල්ලා තම තමන් වඩමු. තම තමන් වඩලා තම තමන් මාර්ගඵල වලට පත් වෙලා, අනේ පින්වත්නි මම සෝතාපන්න වුණේ මෙන්න මේ විදියට, මේකයි මම වැඩි වෙයි කියලා දේශනා කළාම මම සෝතාපන්න වුණ නිසා මේක එන එන බොහොම සෝතාපන්න වෙයි. මම සකෘදාගාමි වුණාම, අනේ පින්වත්නි මම සකෘදාගාමි වුණේ මෙන්න මේ විදියට වඩලා, මෙන්න මේ විදියට එක මට තේරු කියලා දේශනා කළාම මම සකෘදාගාමි වුණ නිසා මේක ඇයි නැමෝම වඩලා ඒ විදිහටම සකෘදාගාමි වෙනවා නේද? මම අනාගාමි වුණාට පස්සේ ඒ වඩපු ධර්මයෙන් අනාගාමි ඵල ඥානෙ ප්‍රත්‍යක්ෂ වුණාට පස්සේ, අනේ පින්වත්නි මම අනාගාමි වුණේ මෙන්න මේ විදිහට, මේ ධර්මයේ මේ විදිහට ස්පර්ශ වුණේ මේ විදිහටයි කියලා කිව්වාම, මම අනාගාමි වෙච්ච නිසා මේක වඩලා අනායක ಜಾති වාරයක් ඉපදිලා දුක නිවා ගන්න බැරි වෙච්ච හැමෝම අනාගාමි වෙනවා නේද? නැවත මේ ශාසනයේ ආලෝකමත් වෙන්නේ නැද්ද? ගෞතම තථාගතයන් වහන්සේට නැවත පණ දුන්නා වාගේ වෙන්නේ නැද්ද? ඒ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පාලා 2600ක් වෙනවා. මේ දේශනා කරන සද්ධර්මයේ තුලින්, මේ මාර්ගඵල තුලින් ඒ භාග්‍යවතුන් වහන්සේ, ඒ තථාගත සර්වඥතා වහන්සේ නැවත ජීවමානව වැඩවාසය කරන්නේ නැද්ද? අපි ප්‍රත්‍යක්ෂ කරලා දේශනා කරනවා නම් ඒ සෑම දේශනා කරන ධර්මයක් තුළම ඒ සෑම අවබෝධයක් තුළම භාග්‍යතුන් වහන්සේ ජීවමානයි අපට නැවත භාග්‍යතුන් වහන්සේට පණ දෙන්න පුළුවන් නැවත පිරිනිවන් පාපු භාග්‍යතුන් වහන්සේ ජීවමාන කරන්න පුළුවන් යෝ මං පස්සති යෝ ධම්මං පස්සති යෝ ධම්මං පස්සති යෝ මං පස්සති අපි හැමෝම ප්‍රත්‍යක්ෂ කරනවා නම් අපි හැමෝම ප්‍රත්‍යක්ෂ කරලා රාත් වෙලා දේශනා කරනවා නම් ඒ ධර්මය අපි රාත් වෙන්න ප්‍රයෝගී වෙච්ච නිසා මෙන්න මේ විදිහටයි මම රාත්ුනේ සියලු කැලස් නිරෝධ උනේ මේ විදියටයි නිරෝධ සමාපත්තියට සමවැදුනේ මෙන්න මේ විදියටයි කියලා ඒ සමීකරණයයි ඒ වඩපු ක්‍රමයයි සරල ලෙස අපට තේරෙන විදියට අපිට තේරෙන භාෂාවෙන් දේශනා කළාම ඒක හැයෙන හැමෝම ඒ විදියටම වඩලා නිරෝධ සමාපත්තියේ රාතෙක් බවට පත් වෙන්නේ නැද්ද බලන්න ඒ රාත් ඵලය තුලින් ඒ දේශනා කරන ප්‍රත්‍යක්ෂ ධර්මයේ තුලින් ඒ ධර්මයේ දකින්න හැමෝම හැයෙන හැමෝම බුදුආන්දරෝ ශ්‍රවණය කරනවා බුදුආන්දරෝ දකින්නවා ගෞතම තථාගතයන් වහන්සේ නැවත ජීවමාන කළා අපේ මාර්ගඵල වලින් තමයි මේ ශාසනය නැවත බැබලෙන්නේ භාග්‍යතුන් වහන්සේ නැවත ජීවමාන වෙන්නේ එහෙනම් භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පානවද එහෙම නැත්නම් උන්වහන්සේ නැවත ජීවමාන වෙනවද ඒක අපි වඩන කමඨාංග වලින් තීරණය වෙන්නේ අපි වඩන සද්ධර්මයේ තුලින් ඒක තීරණය වෙන්නේ අපි පත් වෙන මාර්ගඵල ඥාන වලින් ඒක තීරණය වෙන්නේ එහෙනම් නැවත තථාගතයන් වහන්සේ ලෝකෙට අඳුන්වලා දෙමු පිරිනිවන් පාපු ඒ සම්මා සම්බුදු පියාණන් වහන්සේ නැවත ජීවමාන කරමු ඒකට සියලු කෙලෙස් නසලා අපි හැමෝම රාත් වෙලා ඒ ප්‍රත්‍යක්ෂ ධර්මයේ දේශනා කරලා ඒ ධම්මං පස්සති යෝමං පස්සති ඒ ධර්මයේ තුලින් නැවත තථාගතයන් වහන්සේ ලෝකෙට හඳුන්වලා දෙමු එහෙනම් මේකට අපි වඩන සෑම කමඨාණක් තුල තියෙන අඩුපාඩු නිවැරදි කරගන්නට ඕනේ බලාපොරොත්තු අත්හැරලා කෙලෙස් නිරෝධ වීම පිණිස මේක වඩන්නට ඕනේ හැම කෙලෙස්යක්ම නිරෝධ කරන කොට ඒකේන සෑම ඵලයක්ම අපට ලැබෙනවා ඒකේන නිරෝධ සමාපත්තිය ඒකාන්ත වශයෙන්ම අපිතුලින්ම නෙළුම්මලක් වාගේ පිපෙනවා ඒකේන නිරෝධ සමාපatti සුවය ඒකාන්ත වශයෙන්ම අපේ සිත හඳුනා ගන්නවා දැන ගන්නවා එහෙනම් අපි හැමෝම මේකේන ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල අපි යම් කිසි ඇලීමක් නඩත්තු කරනවා නම් බැඳීමක් නඩත්තු කරනවා නම් ඒ සියලුම දුර්වලකම් දැන් අපි හදන්නට ඕනේ හේතුව භාග්‍යතුන් වහන්සේ නැවත ශාසනයට ගෙන්නන්නට අපට අවශ්‍යයි භාග්‍යතුන් වහන්සේ නැවත ජීවමාන කරන්නට අවශ්‍යයි භාග්‍යතුන් වහන්සේ කුමන ආකාරයේ තනන් වහන්සේද කියලා ලෝකෙට පෙන්වන්නට අවශ්‍යයි ඒක පෙන්වන්නට පුළුවන්කම තියෙන්නේ ප්‍රත්‍යක්ෂ ධර්මයේ දේශනා කිරීමෙන් පමණයි රාතන් වහන්සේලාගේ රාත්ඵලයෙන් පමණයි එහෙනම් භාග්‍යතුන් වහන්සේ නැවත වඩම්මන්නට අපි හැමෝටම අවස්ථාවක් ලැබුණා එහෙනම් නැවත උන්වහන්සේ වඩිනවා අපි හැමෝම රාත් වුණොත් මේ කියන කෙලෙස් ටික නිරෝධ කළොත් අපි හැමෝම මේ සියලුම බැඳීම් අත්හරිමු මේ සියලුම හැලීම් වලින් නිදාසෙමු සියලුම ගැටීම් වලට සාදුකාර දීලා නිදාසෙමු අම්මට බැඳුනා ඇති තාත්තට බැඳුනා ඇති සේනාසනයට බැඳුනා ඇති මාන්න්‍ය හිතුවක්කාරකම අහංකාරය උඩඟුට බැඳුනා ඇති අපේ වත්කම් වලට බැඳුනා ඇති කුලමල වලට බැඳුනා ඇති මේ සියලුම අධ්‍යාපන වලට අපි බැඳුනා ඇති අපේ තියෙන සීලයට ඒ උපසම්පදාවට ඒ ගුණධර්ම වලට බැඳුනා ඇති හැම එකක්ම අත ඕදනා වාගේ ඕදලා දාන්න හැම එකක්ම ගලවලා ඒවා විරෝධ නිරෝධ කරලා දාන්න හැම එකක්ම නිදාස්සලා අපි ඒ වලින් වෙන් වෙන්නට අවශ්‍යයි හැම අඩුපාඩුවක්ම ගලවලා විසි කරලා දාලා අපි නැවත අලුතෙන් ඉපදිච්ච පුංචි දරුවෙක් වාගේ මේ ගමන මේ මොහොතේ ඉඳලා අලුතෙන් පටන් ගනිමු මෞකුසේ මේ ලෝකෙට එළිය දකපු දරුවා මේ ලෝකේ කිසිම මාන්නයක් දන්නේ නැහැ කිසිම උඩඟුකම කාංකාරයක් නැහැ එයා නියතමානී දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්න කෙනෙක් හැම දෙයක්ම දියා බලාගෙන ඉන්නවා කිසිම දෙයක් වෙනස් කරන්නේ නැහැ එහෙනම් අපි හැමෝම මේ ධර්මයේ ශ්‍රවණය කරලා මේ කමඨාන ශ්‍රවණය කරලා මේ දැන් මෞකුසෙන් ඉපදුනා කියන මානසිකත්වයට පත් වෙමු අපි හැමෝම මේ දැන් තමයි ඉපදුනේ මේ ලෝකේ කිසිම දෙයක් මම දන්නේ නැහැ මොකවත් මං අඳුරන්නේ නැහැ මගේ නමගම ජාතිය මම දන්නේ නැහැ මට අම්මෙක්වත් තාත්තෙක්වත් නැහැ හේතුව එහෙම කටි අඳුන ගන්න තාම මගේ දැනුම වැඩිලා නැහැ එහෙනම් පුංචි දරුවා ඉපදිච්ච ගමන් කිසිම කෙනෙක් අඳුරන්නේ නැහැ වාගේ අම්මා අඳුරන්නේත් නැහැ තාත්තා අඳුරන්නේත් නැහැ දූ දරුවා අඳුරන්නේත් නැහැ සප සම්පත් අඳුරන්නේත් නැහැ මිල මුදල් වල වටිනාකම තේරෙන්නේත් නැහැ ඒ ලැබෙන දේ කාලා වෙන දේ දියා බලාගෙන ඉන්නවා එහෙනම් දෙන දේ කාලා වෙන දේ බලාගෙන ඉන්න මානසිකත්වයට පත් වෙන මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය අපි වඩමු හැම දෙයක් තුළම තියෙන හැලීමෙන් ගැටීමෙන් නිදාස්සලා හැම කෙලෙස්යක්ම අපි නිරෝධ කරන්න මේකෙන් අඩුපාඩු හදාගනිමු බලාපොරොත්තු නැතුව කමටහන් වඩමු, බලාපොරොත්තු නැතුව භාවනා වඩමු. හැම කමටහන තුළම සංගවෙච්ච කෙලෙස්යක් තියෙනවා. ඒක අසකන දිවනාසයේ සමසිත තුළින් ඒ ආර්ය අෂ්ටාංග මාර්ගය තුළින් ඇලීමත් සංගවිලා වැඩෙනවද, ගැටීමත් සංගවිලා වැඩෙනවද, ලෝභයක් දන්නේම නැතුව පෝෂණය වෙනවද, මේ කියන ධර්මතාවය තුළ ගැටීමත් දන්නේම නැතුව වැඩෙනවද, මෛත්‍රී භාවනාව වඩන, කරුණාව වඩන, මහා කරුණා සමාපත්තිය ගුණයක් වශයෙන් වඩන, සෑම භාවනාවක් වඩන භාවනා යෝගිය තුළම ද්වේෂයකුත් වඩන්නේ නැද්ද? මෛත්‍රිය වඩන්නේ ද්වේෂයේ තමන් තුළ තාම තියෙන නිසා නේද? එහෙනම් වඩන මෛත්‍රිය තුළින් ඒ දරුණාව, කරුණාව, දයාව තුළින් තමන් ද්වේෂයත් පෝෂණය කරනවා. මෙච්චර කාලයක් මේ වගේ උම්මත්තකයෝ වෙලා ඒ මෛත්‍රිය තුළින් ද්වේෂයක් වැඩුවා, මෛත්‍රිය තුළින් ඒ වෛරය පෝෂණය කළා, කමඨාන්තුලේ මාර්ගඵල බලාපොරොත්තු වෙලා ලෝභය වඩුවා. ඒ හැම දෙයක්ම මම අල්පේච්ඡ වෙන්න ඕනේ, අරක එපා මේක එපා කියලා හැම දෙයක්ම අත්හැරලා අත්හැරලා ද්වේෂයේ ප්‍රගුණ කළා. හැම දෙයක් තුළින්ම පටිගේ ප්‍රගුණ කළා. එහෙනම් ඒ බඩමුට්ටු ඒ විදියට තිබිච්චදෙන්, මිනිසුන්ගේ අඩුපාඩු ඒ විදියට තිබිච්චදෙන්, මට ඕනේ රාත් වෙලා පිරිනිවන් පාන්න නම් මම මොකටද මිනිසුන්ගේ අඩුපාඩු වලට කඩේ යන්නේ, මම මොකටද බඩමුට්ටු වලට කඩේ යන්නේ, මම මොකටද අනුන්ගේ ප්‍රශ්න වලට කඩේ යන්නේ? ඕන බඩමුට්ටුවක් ඕන විදියට ඕන තැනක තිබිච්චදෙන් මට ඒවා මොකවත් ප්‍රශ්න නැහැ, ඒවා මම විනාශ කරන්න යන්නේත් නැහැ, ඒවා වලින් පලා ගිහලා හැංගෙන්න යන්නේත් නැහැ, අනිත් අයගේ ප්‍රශ්න මගේ ප්‍රශ්න කරගෙන ඒවට නඩු කියන පෙරක දෝරුවා වෙන්නේත් නැහැ. මේ කියන දුර්වලකම් ටික අදාගනිමු. සාසනය බබලවන්න මන්තුලින් තවත් රාතන් වහන්සේ නමක් මේ ගෞතම සම්බුද්ධ සාසනයට පූජා කරමු. එහෙනම් හද ඉඳලා ආර්ය අෂ්ටාංග මාර්ගය තුලින් ඒ වැඩෙන හැලීම ගැටීම නිරෝධ කරමු. සතර සටිපට්ඨානය තුළින් අපි බලාපොරොත්තු වෙන සෑම මාර්ගඵලයක් තුළින් අවබෝධයක් තුළින් ඒ වැඩෙන හැලීම ගැටීම නිරෝධ කරමු. භාවනා කරන්නේ බලාපොරොත්තු ඇතුවනම් ඒ සෑම බැඳීමක් ඇලීමක් ලෝභයක්ම නිරෝධ කරමු. මේ කමඨාන මේ මොහොතේ ඉඳලා වඩමු. මේ මොහොතේ ඉඳලා මේ අඩුපාඩු දුර්වලකම් නිවැරදි කරගෙන මේ ලබාපු මිනිසත් භවයේ ඒ කාන්ත වශයෙන්ම රාහත් වෙලා පිරිනිවන් පානවා. නැවත කවදාවත් උප්පත්තියක් ලබන්නේ නැහැ. මේ සංසාරේ ජාති ජරා භව ලබන්නේ නැහැ. මේ කියන කිසිම දුකක් නැවත ස්පර්ශ කරන්නේ නැහැ කියන එක අදිස්ථානයක් අරගෙන මේ ඉතුරු වෙලා තියෙන ආයුෂ කාලය තුළ ඒ කාන්ත වශයෙන්ම නිරෝධ සමාපත්තියෙන් මම රාතන් වහන්සේ නමක් වෙලා පිරිනිවන් පානවා කියන එක අදිස්ථාන කරගෙන මේ කමඨාන භාවනාව මේ තුලින් ලබා ගත්තා වූ දැනුම අවබෝධය අපි සියලුම දෙනාගේ පිරිනිවීම පිණිසම හේතු වාසනාම වේවා කියලා සාදු කියන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි.